පහුගේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ගේ බලපෑම් තුල බොරළු වලවල් වලට දීලා තියෙන බලපත්‍ර ඒවා විධිමත්ව බලපත්‍ර දීලා නැහැ. කිසිම විනිවිදභාවයක් නැහැ. වැලිකොඩ දැමීම සඳහා ලිපිනිකුත් කරලා තියෙන දේශපාලන නායකත්ව කිසිම විනිවිදභාවයක් නැහැ. නිලධාරීන් මේවට වග කියන්න ඕනේ. කල්පනා කරලා බලන්න. ඒ වගේම තමයි ගල්කොරිය වලට. බලන්න ගල්කොරිය කොච්චර දිනවද? පරිසරයේ අනුමැතිය නැහැ. ඒවා නීතියානුකූලව එයාට බලපත්‍ර දීලා නැහැ. නිලධාරීන්ට ඕන ඕන විදිහට නිලධාරීන් ඒවා කටයුතු කරලා දිනවා. අද රටේ හැමතැනම ප්‍රශ්න. අද උද්ඝෝෂණ. කවුද වග කියන්නේ මේවට? ඒ රාජ්‍ය සේවයේ නිලධාරියාව දේශපාලනෙන් තොරව එයාගේ රාජකාරිය නිදහසේ කරන්න තමුන් නාන්සලට කියන්නවද මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා.